හොඳයි. ඒ අතර පින්වත්නි දහම් ගැටළු එහෙම විසඳන්න තියෙනවා නම් දැනගන්න තියෙනවා නම් ඒවත් මේ වෙලාවෙන් ඔබට අසා දැනගන්නට පුළුවන්. ඔව් ඇත්තට මේකත් වැදගත් කාරණයක්. දැන් අපට ඇහැට රූපයක් පතිරන අවස්ථාවේදී ඒ සිද්ධ වෙන විපාක මට්ටමේ අවස්ථා ගානක් තියෙනවා. දැන් මේ හැම කරුණක්ම අප බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව තේරුම් ගන්න කාරණා. අපිට මේ කිසිම දෙයක් බාහිර ලෝකයේ වෙන් කළ හඳුනා ගන්න බෑ. දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කිව්වත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප ශලයතන ආදී පරිසම්පාදංග කිව්වත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතිය ආදී ධාති ධාතු 10ට ගත්තත් ඒ කිසිම දෙයක් අපට බාහිර ලෝකයේ තුල භෞතික වශයෙන් වෙන් කළ හඳුනා ගන්න බෑ. අපට සාමාන්‍යයෙන් පේන්නේ මේ රූපයක් පේනවා, ශබ්දයක් ඇහෙනවා, ගන්ධයක්, සුවඳක්, ස්පර්ශයක්, සිතවිල්ලක් ඇති වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. එහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස ආදී මේ කාරණා තුල තමයි ඇත්තටම අප ජීවත් වෙන්නේ. ඒ අතර ඇත්තටම ජීවිතය කියන්නේ අප රූපයක් පිළිබඳව සිහි කරමින් අවස්ථාව. අපේ ජීවිතය කියන්නේ මේක. එතකොට එක මතාවකට එක රූපයක් විතරයි අපට පේන්නේ. කොහොමද අරුව මතක් වෙයි? ශබ්දයක් ගැන කිව්වත් ඒ ශබ්දයක් හරහා අපට අන්තිම රූපයක් තමයි එන්නේ. රසය කරා ගත්තත් එහෙම දැන් ලුණු කියලා ගත්තොත් ලුණු රස කිව්වොතින් ඇත්තටම තේනවද ඒක? නෑනේ, අපිට ලුණු ගැටයක් පේන එක තමයි වෙන්නේ. නාසයට එන ගන්ධයක් රෝස මල් සුවඳක් කියලා කිව්වොත් රෝස මල් සුවඳ පේනවද? නෑනේ, නමුත් රෝස මලක් තමයි මතක් වෙන්නේ. එතකොට මේක තමයි ඇත්තටම රූපයක් අරහා තමයි අප ලෝකයක් තේරුම් ගන්නෙ. අන්නේ තේරුම් ගන්න මොහොත පිළිබඳව යථාර්ථයේ තේරුම් කළ දෙන තමයි බුදුහාමුදුරගෙන ලෝකයට පහළ වෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාවෙන් මේ ලෝකයේ තේරුම් ගන්නට අපට මඟ පෙන්වන තමයි බුදුහාමුදුර මේ ධර්මයේ දේශනා කළේ. අන්න එතෙන්දී මේ භෞතික රූපේට අමතරව ඒ රූපේ අපට පෙන්වලා දෙන නාම ධර්ම ටිකක් තියෙනවා. ඒවට අපි වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරකින් කියනවා. නැත්නම් නාමය කියලා කියනවා. නාම සහ විඥාන කියලා කියනවා. නැත්නම් චිත්ත චෛතසික කියලා කියනවා. එතකොට මේ ටිකම තමයි පස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර කියන්නේ මේක. වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර ඒකකතා ජීවිතය කියන්නේ මේක. එහෙම ගියෙලා සිත සහ චෛතසික 52 කියන්නේ මේක. මෙන්න මේ ටික අපට විවිධ න්‍යාය වලින් බුදුරජාන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. එක න්‍යායක් අනුව ගත්තොතින් ඇහැට රූපයක් පතිරන අවස්ථාවේදී අපේ ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය. එතකොට ඒක කරුණ ගානකින් විස්තර කරලා තියෙනවා. ඇසට රූපයක් පතිරන අවස්ථාවේදී ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥාව, රූප සංචේතන මේ ආදී කරුණුත් එක්ක ඊට පස්සේ විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. විපාක මනෝ ධාතු කියන්නේ ඒකට අදාළ මානසික ස්වභාවයේ ක්‍රියාත්මක අවස්ථාවක්. ඒකත් විපාකයටම සම්බන්ධ අවස්ථාවක්. සිතේ ස්වභාවය. ඊට පස්සේ නැවත ඊට ඒකත් නිරුද්ධ වෙලා විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් විපාක මට්ටමේ අවස්ථාවක්. කෙටියෙන් කියනවා නම් මේ ඔක්කොම කරුණු එක දැනට ගත්තොතින් යම් කිසි රූප ශබ්දාදියක් පිළිබඳව මූලික දැනුම ලබන්නට පාදක වන චිත්ත චෛතසිකවල ස්වභාවය තමයි මේ වචන වලින් විස්තර කරන්නේ. මනෝ ධාතු කියන අවස්ථාව. ඊට පස්සේ මේ මනෝ ධාතුවත් ඉක්මවල ඊළඟ පියවර තමයි මනෝ විඥාන ධාතු කියන අවස්ථාව. අපිට මේ හැම දෙයක්ම ඇත්තටම අප වචන වශයෙන් තේරුම් ගන්න අවස්ථාව සම්පූර්ණයෙන්ම අපට තේරිච්ච අවස්ථාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන ශ්‍රද්ධාව පිළිටුවාගෙන මේ වගේ මානසික ස්වභාවයක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න අවස්ථාව තමයි මුල් අවස්ථාව. සුතමෙන් තේරුම් ගන්න අවස්ථාව සුතමේ ප්‍රඥාව. මෙන්න මේ අවස්ථා ගානම ඉක්මවල ගියාට පස්සේ තමයි මේ කරුණු සියල්ලක්ම පාදක කරගෙන සංඥා වේදනා කියන මානසික ස්වභාවය වර්තමානය තුළ අප විසින් නැවත නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරගන්න අවස්ථාව අර විපාක මට්ටමේ අවස්ථාවක් නෙවෙයි. දැන් විපාක මට්ටම ඉක්මවල තියෙන්නේ. දැන් අපි අපේ මානසික ස්වභාවය අනුව ඒ මනසේ තියෙන්නේ අවිද්‍යාව උපචර තියේද? අවිද්‍යාව, තෘෂ්ණාව, పూర్ව කර්ම, නිබ්බත ධාතු නොදැනීමේ ලක්ෂණය. මෙන්න මේ හේතු ගානක් මත අප නැවත අර නිරුද්ධ වෙච්ච ලෝකය අපේ ලෝකෙට අපි ගන්නවා. අන්න මේ අවස්ථාවට කියන්නේ පංච උපාදාන ස්කන්ධ අවස්ථාව කියලා. සාස්වා උපාදානිය කියන්නේ මේක. අන්නේ සාස්වා උපාදානිය කියන අවස්ථාවට පාදක වන්නේ අර විපාක මට්ටමේ ස්කන්ධ ටික පිළිබඳව යථා ස්වභාවය නොදැනීම. යථා ස්වභාවයේ නොදැනීම කියලා කියන්නේ ඒ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුතුණා කියලා අපි නොදැන ගතිය. නිරුතුණා කියලා නොදන්නා ගතිය එක්කම අපේ හිත බාහිර රූපෙට නැඹුරු වෙනවා. නැඹුරුණා කියලා කියන්නේම ආය අපට හැඬල්ලන බලන්න විතරයි තියෙන්නේ. අවසන් වෙන්නේ කොහෙන්ද? චරා මරණවලින්. මැද කොහේවත් නැවතීමේ ලකුණු නැහැ. අවිද්‍යාවෙන් පමණට ඊට අදාළ සිත්වල ගාන ගලාගෙන යනවා. නැවතුවනම් ආයි ඊළඟ මොහොතේ සිහිය පිටුවාගෙන සූලුවෙන් හරි බලන්න තියෙන්නේ. අන්න එහෙම බලන කාලය වැඩි කර ගැනීම තමයි සමති දර්ශනා කියලා කියන්නේ. එතකොට විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියන්නේ ස්කන්ධ පංචකය පහළ වෙන මුල් අවස්ථාවේ. විපාක මට්ටමේ ස්කන්ධ ටික පහළ වෙන මොහොතෙහි නාම ධර්ම වලට අදාළ මානසික ස්වභාවය. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගතේ චේතනා ස්වභාවයයි. මේ වචන විදියට තිබ්බට සැබවින්ම අප සමස්තයම අප තේරුම් ගන්නේ එක දෙයක් විදියට රූප වේදනා දිස්කන්ධ පංචයක් විදියට නැත්නම් නාම රූප විදියට නැත්නම් නාම රූප විඥාන විදියට තමයි මේ ඔක්කොම ටික එකට එකතු කරගන්නේ අපි. දැන් නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණ්‍ය අප සති නිමිති විදිහටයි කියන්නේ. අප සතියේ වැඩි අවධානයක් සිහිය තියෙන්නේ වර්තමානය තුළ නාසය ආශ්‍රිතව. මේක තමයි අපි ඇත්තටම වැඩිපුර පුහුණු කරන්න ඕන දේ. මේක තමයි සතිමත් භවයේ මූලික පියවර. දැන් විශේෂයෙන් මේක සඳහන් කරලා තියෙන ආනාපානසති භාවනාවට. මේ සති නිමිත්ත කියන කාරණේ. උදාහරණයක් ඇටට කියනවා ලී ඉරණ වඩුවේ ලී ඉරණ කොට ලී කොටන් උඩ දාලා අර මැස්සක වගේ උඩ දාලා ලී ඉරණවනේ ලීරණකොට කෙලි ඉරන්න ඕන තැනගෙන අර කළු නූලෙන් නූල් පරක් ගන්නවනේ. අන්නේ නූල ගහපු තැනට හිත ඇහැ කියලා තමයි අදින්නේ දික් කරන්නේ කියද. එතකොට කියදට කියද දිහා බලන්නේ. කියද දිහා බැලුවොත් හරියට ඉරන්න බෑ. ඇහැ තියාගෙන ඉන්න අර ඉර ඉරගෙන. ඉරත් එක තමයි කියද තියන් ඉන්නේ. අත දිහා බලන්නේ. එතකොට ඒ ඉර දිහා බලන් හිටියයි කියන අත නවත්තන්නේ. තමන් දන්නවා දිගට යනකොට දිගට යන බවක් දන්නවා කෙටි යනකොට කෙටියෙන් යන බවක් දන්නවා. තමන් ඒ වගේ දන්නව අවධානය අතෙන්ද තියෙන්නේ දැන් මේ කටයුතු කරන අවස්ථාව. එතකොට ඒ වගේ තමයි මේ සතිය කියන එක අපි මේ ආසිරිතව තියාගෙන තමයි අපි ඇවිදින කොටත් ඇවිදින්නේ. හැබැයි මෙතන සිහිය තියුණට අපි අවධානයෙන් ඉන්නේ තමන්ගේ ඉරියව්ව ගැන. දැන් කකුල දිහා ඇත්තටම අපි නෑනේ බලන්න යනකොටනේ. කකුල දිහා බල බල නෑනේ ඇවිදින අපි කවුරුත් නේ. ඒකට කකුල දිහා බැලුවේ නෑ කියලා අපි වැටෙන්නෙත් නෑනේ. අපේ හිත මෙතන තියාගෙන ඒ කකුල ගැන අවධානයෙන් අපි ඉන්නවා. එතකොට අපට වරදින්නේ මෙන්න මේ සිහිය මෙතන තියාගන්න බැරි වුණොත්. මෙතන හරියට සිහිය තියාගෙන හිටියොත් අපි දන්නව කයින් කරන දේ ගැන අවධානයෙන් ඉන්නේ. මෙතෙන්ට සිහිය නැතිවෙනොත් මොකද වෙන්නේ? ඔව් අපි සිහිය තියන කොහටද? අපි දන්නේ සිහිය තියන කකුල දිහා බලාගෙන ඉන්නවද? කකුල දිහා බලන විදියට ඒ වේදනාව හිතින් බලනවද? අපිට හිතාගන්න බෑ ඊට පස්සේ. අන්නේ වගේ තමයි අපිට මේ අවිද්‍යාව තෘෂ්ණාදී ඇති වෙන්නේ මේ නිසිතේ සිහිය තියාගන්න බැරි වෙච්ච නිසා. අපිට හරියට මෙතන සිහිය තියාගත්තොත් අප වර්තමානයේ තුලයි වාසය කරන්නේ. අපි කතා කළත් මොනවා දෙයක් කළත් මේ ඇති කර ගන්නා වූ සති නිමිත්ත අපි හැම දෙයකටම ආදේශ කරගන්නවා. දැන් අපි රාත්‍රී කාලයේහි ටෝච් එක කරන් යනවනේ නේද? ටෝච් එකක් අපි ගහගෙන යනවා. අපි වේගෙන් යනවා. වේගෙන් යනකොට එකපාර සර්පෙක් පේනවා. සර්පෙ දැක ගමන් බය වෙනවා. ඒ බය වෙන්නේ ඇයි? ඒ බය වෙන්නේ ඇයි? විවිධ හේතු කියන්න පුළුවන්. සැබෑ හේතුව මේකයි. අපි ටෝච් එක ගහන් යනකොට අපි හිතන්නේ අපි ඒ මොහොතේ ඉන්නේ ටෝච් එකේ එළිය උඩ කියලා. සර්පේ දකින්නකොටම බය වෙන්නේ ඇයි? අපි හිතන්නේ කකුල තිබ්බේ සර්පේ ගැන් උඩ කියලා. ඒ සර්පයාම ඈත කන්දක හිටියොත් බය වෙනවද අපි? නෑ, අපි නන ඈත කියලා නේ. එතකොට අප ටෝච් එක ගහගෙන යද්දී බය වෙන්නේ අපි කලබලෙට අපි හිතන්නේ ටෝච් එක උඩ ඉන්නේ කියලා එකයි. අපේ ජීවිතේ හැම වෙලාවෙම ටෝච් එක උඩ. එනිසා බය වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සති නිමිත කියන එක හරියට අපි තේරුම් ගත්තොත් තමන් ඉන්නේ මෙතන මේ සතිමත් බව කියලා මේකම තමයි අපි උපයෝගී කරගන්නේ. ඒක ගැඹුරට දියුණු කරලා රූපය පේනකොටම රූපේ නිරුද්ධුනා කියලා දකින්නත් ඇප්ලයි කරන්නේ සම්බන්ධ කරගන්නේ මෙන්න මේ අදාරතියම තමයි. මෙතනින් ඇති කරගන්නව සති නිමිති තමයි ගැඹුරටත් යන්නේ අපි. රූපේ දකින්නකොටම අපි මෙතන සිහියෙන් ඉන්නේ. රූපේ නිරුද්ධුනා කියලා දකිනවා. බාහිරට අවධානය යොමු කරාට වැඩිපුර සිහියේ තියෙන අභ්‍යන්තරේ මෙතන. ඒකෙන් අර කරන් වැඩිට බාධාවක් වෙන්නේ. හරියට සදිනිමිත්ත කියන එක අපි වාහනේ යනකොට ඉස්සරහා බලාගෙන යනවා වගේ. ඊයතරදී අපි වැස්සක් අහපු ගමන් වයිබ්‍රේට් ඔන් කරනවා. වයිබ්‍රේට් වැඩ කරනවා. අපිට වයිබ්‍රේට් බලන්න අවශ්‍යද? නෑ. වයිබ්‍රේ වේගෙන් යනකොට අපි දන්න වේගය යන බවත් දන්නවා. එහෙම යනකොට එහෙම යන කියලා දන්නවා. හැබැයි අපි අතෙන් හිත තියාගෙන යනවා. වයිපරේ බැරිලා තෝ මොනවද ඉතින් ඒකත් දන්න දැන් වයිපරේ වැඩ කරන්නේ නැහැ කියලා දන්නවා. දැන් වයිපරේ බලනද අපි? වයිපරේ බලන්නේ බලන්න ඉස්සරහා බලාගෙන යන. අන්න ඒ වගේ තමයි සති නිමිත්ත කියන එක අපි මෙතෙන්ට හිත තියාගෙන ඉන්නේ ඉන්න ගමන් දන්නවා මෙයා ආවා. ඊරුප්පේ නිරුද්ධ වෙලා අපි මේ මනෝවිද්‍යාවෙන් දකිනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පිනතේනට සර්පේ උපමාවට ආයෙන්න දැන් අපි කිව්වේ බය වුනේ ටෝච් එක ගහ යනකොට සර්පයාගේ උඩ අපි මේ මොහොතේ ඉන්න හින්දා කියලානේ. ඉනැක්ල දන්න හින්දා කියලා. රහතන් වහන්සේ කෙනෙක් ගත්තොතින් සතිය උපරිමෙන් ඉන්නේ රහතන් වහන්සේ අතෙන්ද පියවෙන විතරක් නෙමෙයි පිනතුනි. රහතන් වහන්සේගේ ඇඟට සර්පයෙක් වැටුණත් බය වෙන්නේ නැහැ. ඒකට හේතුව රහතන් වහන්සේ දන්නව මේ සර්පේ වැටිලා තේරුම් ගන්නකොටම තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණික. ඒ තරම් වේගෙන් හිත වැඩ කරන රහතන් වහන්සේ. ඒ තරම් සුළු වෙලාවක්වත් රහතන් වහන්සේ මෙතන ප්‍රමාද වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ගැන අකුණක් ගැහුවත් බයෙන් ඇස් දෙක පියවෙන්නේ නැහැ. වහන්සේ ඇස් පිය ගහනු හැබැයි බය වෙලා ඇස් පිය ගහන්නේ නැහැ. අකුණක් ගැහුවත් තලවට ඇස් පිය ගහන්නේ නැහැ. කවුරු හරි බය කරන්න හිතාගෙන එක පාරකට ගෙවුවත් අපේ ඇස් දෙක පියවෙන පුරවන මුතහතනක ඇස් දෙක පියවෙන්නේ. ඒයි සම්පූර්ණම රූපස්කන්ධයේ ඉක්මවලින්නේ. සතර ආහාරයේ ඉක්මවල තියෙන්නේ. කබලිකාර ආහාරයේ ඉක්මවල තියෙන්නේ. රූපස්කන්ධයේ ඉක්මවල තියෙන්නේ. පංචායතන ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ මේ ආයතන 10 මික්කෝලා රහතන් වහන්සේලා ආයතන දෙකකින් ජීවත් වෙන්නේ. මන ආයතනය ධම්ම ආයතන දෙකකින් ජීවත් වෙන්නේ. ඒකෙන් කියන්නේ රූප බලන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ශබ්ද අහන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. උන්වහන්සේගේ ලෝකයටත් මේ අත්දැකීමට ගෙනවා. හැබැයි උන්වහන්සේ උපරින්ම සිහියෙන් පසු වෙන්නේ මේ ආස්වාදේ ඥානයේ ප්‍රතිඵලය රූපේ නිරෝධ වෙච්ච තැනක මනෝවිඥාණයෙන් දකින්න ලෝකයක් උන්වහන්සේ පරිශීලනය කරනවා. අනේකේ මූලික පදනම තමයි සති නිමිත්ත කියන එක. ඒ සති නිමිත්තම තමයි උපරිම වශයෙන් පුහුණු කරන්නේ. එතකොට මෙතෙන්ට ඉන්නකොට අපි අනිත් හැම දෙයක්ගෙනම අවධානයෙන් ඉන්නේ. මෙතෙන්ට හිත අපි පුහුණු කරෝතින් කාලයක් අපි දන්න ඉහළම ධර්ම කරුණ මෙතෙන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පුහුණු කරන්න පුළුවන්. ඔබ මේ මොහොතේ කැමති බුද්ධානුස්සතිය නම් බුද්ධානුස්සතියෙන් ඉන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න එකක් ඉන්න පුළුවන්. ඔව් ඒක තමයි කිව්වේ අපි. දැන් මේ සමතේ වැඩුවේ ඒ වගේම මෛත්‍රිය නම් සීල සත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා වඩන්නත් පුළුවන් සමතේක. ආහාරයක් අනුභව කරනකොට ආහාරයේ පටිපුර මානසිකාරය මේක තව ටිකකින් මෙහෙම වෙනස් වෙනවා සුප වෙනවා කියලා ඒක මෙනෙහි කරන්න පුළුවන්. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා වඩන්න පුළුවන්. ඉරියව්වක වඩන්න පුළුවන්. ගච්ඡන්තෝ ආගච්ඡාමි इति කිතෝ වාටිතෝ මේති සයනෝ ආසයනෝ මේති නිසිනෝ අනිසිනෝ මේති සතරියව වඩන්න පුළුවන්. ආස්වාස් ප්‍රාස්වාස් වඩන්න පුළුවන්. ඔය ඔක්කොම සමතේ. ඒ වගේම විදර්ශන වඩන්න පුළුවන්. මෙතන හිත තියලා ඇස නිරුද්ධයි, රූපේ නිරුද්ධයි, චක්කු විඥානෙ නිරුද්ධයි, චක්කු සංඝස්ස නිරුද්ධයි, රූප සංඥාව, රූප සංචේතනාව, රූප විතක්ක, රූප විචාර, විපාක මනෝ ධාතු, විපාක මන විඥාන ධාතු මේ ඔක්කොම නිරුද්ධයි. සමුදේ ධම්මං පස්සේ විහෙරති, වෛද ධම්මං පස්සේ විහෙරති, සමදේ ධර්මානුපස්සී විහෙරති, වේදමානුපස්සී විහෙරති. දිගට මේක වෙන්නේ කරන්න පුළුවන්. ඒක අපි කිව්වේ මේ සති නිමිතට හරියට හිත පුහුණු කරලා මෙතන දක්ෂුණුවතින් අප දන්න ඉහළම ධර්ම කරුණ මෙදෙන්ට පුහුණු කරන්නයි අදාළ කරන්න ඇති. ඔබ කැමතිද ඔබ නිර්වාණය බුදු ගුණය වඩන්න පුළුවන්, සම 40 කර්මස්ථාන වඩන්න පුළුවන්, සමතේනා සමතේ, විදර්ශනා විදර්ශනා ඕන එකක් වඩන්න පුළුවන්, රූපේ නිරෝධයටම හිත තියන්න පුළුවන්. ඒක තමන්ට පුරු විදියක් කරගන්න. තමා වැඩිපුර කැමති සමතේ නම් සමතේ පුළුවන් තරම් කාලයක් කරන්න. තමා කැමති අසුභයට නම් අසුභය පුළුවන් තරම් කාලයක් කරන්න. වැඩිමනට කමන්නේ. ඇත්තටම S2 අරගෙන ඉන්න වෙලාවේදී අපි විදර්ශනා කරන්නේ. S2 වහගෙන ඉන්න ඉරියව්වේ තමයි ඇත්තටම සමතේ කරන්න අවශ්‍ය වෙන්නේ. S2 වහගෙන ඉන්නකොට නීවරණ අඩු කරගෙන සමතේ උපරිම වඩන්න, වඩලා නැකිටලා ඉන්න හැම අවස්ථාවකදීම විදර්ශනා වඩන්න දෙන්න. අර පොහුණුවෙන් අර හිතේ සමතෙන් ඒ හිතේ සැහැල්ලුව අරගෙන ජීවත් වෙන හැම වෙලාවම ඇවිදිනකොට, වැඩක් පල කරනකොට, කෑම වෙනකොට, වැඩට යනකොට, හඩේට බඩු ගන්න යනකොට හැම වෙලාවෙම රූපේ නිරෝධය, සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. අපි ඉතින් හැම වෙලාවෙම අපි විදර්ශනා වඩමින් පාර දිගේ අයින් වෙලා අයින් යන. ඔළුව පාත් කරගෙන මල්ලත් අරගෙන අයින් වෙලා අයින් යන. ඔබ තමයි ජීවිතේ පිණිස. මොකද අපේ සතුට මේක. අපේ ලෝකයේ මේක කතා කරන කෙනෙක් ඉතුරු වෙන්නේ අපිට. දැක්කත් කතා කරොත් හා කොහොමද කියලා හන සතුටින් සුවපත් වේවා කියලා හිතින් හිතලා යන. ඔව්, එකතකින් අප රූපය පිළිබඳව බලනවා. රූපය බලනවා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතන පහයි, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහයි. මේ ටික රූපස්කන්ධයට සම්බන්ධ ඒවා. අපි වර්තමානය තුළ මේ සති නිමිත්තත් එක්ක ඉඳිමින් විදර්ශනා කරනවා කියන්නේ අර කාරණා හටගෙන නිරුද්ධනා කියලා දකින එක. අතීතයේ ටිකක් නිරුද්ධ වුණා, මේ මොහොතේ යමක් හට ගන්නවා නම් ඒකත් හටගෙන නිරුද්ධනා කියලා දකිනවා අපි. දැක දැක රූප නිරෝධයට හිත තියෙන. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වයදම් හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. කොහොම ටිකෙන් ටික අපි රූපයේ පැත්තෙන් නිදහස් වෙනවා. රූපන්තයෙන් නිදහස් වෙනවා කියන්නේ. රූපයන්තයෙන් නිදහස් වෙනවා කියන්නේ විශාල දුක්බඩකින් අපි නිදහස් වෙනවා. රූප නිරෝධයට හිත තිබ්බ කියන්නේ අපට උගා කරදර අඩු වෙනවා. අනිත්‍යයේ බැනුම්, නින්දා අපහාස, රැවුම් අපහාස, වෙනස්කම් ඔක්කොම අපි නිදහස් වෙනවා අපි. ඇයි අපට බාහිර රූපේ පැනෙන්නේ? මේක නිරෝධච්ච රූපයක්. මේ පස්සේ තේරුම් ගන්න වෙලාවක් කියලා මේ දන්නවා අපි. එතකොට මුලින් කරන්නේ රූපයන්තේ මේ විදිහට රූපේ නිරෝධය බල බල යත් පඨවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපස්කන්ධේ හිත බැස ගන්න ඊට පස්සේ. අර උදාහරණයක් කියනවා, නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා නම් නැගෙනහිර පායනකොට බටහිර පැත්තේ පොළවක් තියෙනවා නම් පොළවට ඡායම වදිනවා. පොළ නැතුණේ වතුරක් තියෙනවා නම් වතුරට වදිනවා. පරවත් වතුරක් දෙකම නැත්නම් මොකද වෙන්නේ? ඡාය වදින තැනක් නැහැ. ඉරව වදින තැනක් නැහැ. ඒ වගේ අපට අපේ ඇහැට දකින්න රූපේ නිරුද්ධනා කියලා දකිනකොට, කනට ඇහෙන ශබ්දේ නිරුද්ධනා කියලා දකිනකොට, අපට බාහිර රූපයක පතිත වෙන තරම් අපට සිතුවිල්ලක් එදෙන්නේ නැහැ. බාහිර රූපේ නිරෝධයෙන් අපි දකින්නේ. අපිට ලෝකෝ දුක්ඛයෙන් අපි නිදහස් වෙනවා. ඒ දුකේ නිදහසනත් එක්කම අපි දස්සන අනිත් පැත්තට නාමයන්තේ තත්තකත විපස්සති මේ බාහිර රූපේ නිරෝධය දකින මනස පැත්තට. මනංච පටිච්ච ධම්මච උපජ්ජති මන විඥානං ඒ ස්වභාවය පෙර නොතිබි හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරෝධ වෙනවා කියලා අභ්‍යන්තරයක් දකිනවා. තත්ත විපස්සති එතනම විදර්ශනා කරනවා. එතකොට එන්නේ නම නාමයන් තිනොත් නිදහස් වෙනවා අපි. ඔව් ඒවට තියෙන ඒවට කියන්නේ අපි ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා බල ධර්ම කියනවා. ශ්‍රද්ධාව කියන්නේ අපි දැන් මේ කියපු කාරණා ගැන විශ්වාසය තබා ගැනීම. සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා කියනවා. මේ අපි කතා කරපු මේ ලෝක පැවැත්ම සත්‍යාගයේ ක්‍රියාකාරීත්වය දුකේ හට ගන්නව නම් හට ගැනීම සහ නිරෝධය ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණේ ගැන විශ්වාසය තිබීම ශ්‍රද්ධා කියලා කියනවා. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන මේකමයි මාවත. ඇහැට දකින රූපය ඇතයි කියලා බැලුවොත් අවිද්‍යාව දුක තුල ඉන්නේ සංසාර චක්‍රයේ ඉන්නේ. ඒකේ නිරෝධය දැක්වතින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා දැඩි විශ්වාසය තබා ගැනීමට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්න හේතෙන්ට ශ්‍රද්ධාව තිබ්බොත් අපි පරිපූර්ණ විශ්වාසයෙන් වැඩ කරොත් මොකද වෙන්නේ? අපි මෙතෙන්ට තමයි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ. අපි ලෝකේ ඉහළම රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළම වැටුපක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මොනවා කරත් අපේ සතුට, අපේ කාලය, අපේ චින්තනය වැඩිපුරම කාලයක් යෙදෙන්නේ මෙන්න මේ තථාගතස්ස බෝධිය කියපු විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ පණිවිඩයට තමයි අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ. ඒක ශ්‍රද්ධාවේ මූලික පියවරට තමයි ඒක තියෙන්නේ. ඒකෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ආරම්භ කළා මෙතෙන්ට ආවට පස්සේ අරගුණම සීකරන අවශ්‍ය නැහැ අපිට. ඊට පස්සේ අපි දකින්නේ මේ දුකේ හට ගැනීම නිරෝධය තමයි බලන්නේ. දැන් අපි වේද මහත්තයෙන් බලන්න යනවනේ. වේද මහත්තය බලන්න යන කලින් අයියෝ හොඳ වේද මහත්තේ. වේද මහත්තයේ දෙමෝපියොත් වෙද්දු ආචිල සීලත් වෙද්දු වේද ගමකම ඉපදෙලා ඉන්නේ. බෙහෙත් වත්තකුත් තියෙනවා. හරි හොඳට බෙහෙත් අඹරන ඔක්කොම ටික ගුණ කරන දේ දැනගන්න. වේද මහත්තයේ වෛද්‍ය නිදි කියලා උපාධියක් තියෙනවා. අහවල වෛද්‍ය විද්‍යාලේ හිටපු ප්‍රින්සිපල් ඔක්කොම ටික ගුණ කරන දැනගන්න. හරිද? අන්නේ ටික දැනගන්න වගේ තමයි අරහන් සම්මා සම්බුද්ධ කියලා දැනගන්නේ. හරිද? ඒ ටික දැනගෙන තමයි වේද මහත්තය ළඟට යන්නේ. ගියාට පස්සේ වේද මහත්තය නාඩි බලනවා. ආ මෙන්න මේ ලෙඩේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිකාරය ගන්න. බෙහෙත් ටික දෙනවා. මෙන්න මේ මාත්‍රාවට මේ තරම් දින ගණන් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඊට පස්සේ ගුණ කියනවාද අපි? අනේ වේද මහත්තය හරිම හොඳයි. හරිම හොඳට මට සැලකුවා. තේහෙකුත් දුන්නා. වේද මහත්තයගේ තාත්තත් හරි හොඳයි. වේද මහත්තයගේ සීය හරිම ලස්සනයි. පින්තූරයත් මම දැක්කා. වේද මහත්තයට ලොකු කාර්යයක්ත් තියෙනවා. ගෙදර හරිම ලොකු බංගලාවක්. අපිට ඒක අවශ්‍යද බලන්න. අපි ඊට පස්සේ ඉස්සරහ තියෙන මොහොකටද? මෙහෙතන අපි ඉස්සරහ තියෙන. ඊට පස්සේ අපිට වේද මහත්තයගේ අමල තාත්තල හිටියත් එකයි නැති වුණත් එකයි වේද මහත්තය නැතුමත් එකයි අපිට. අපට අවශ්‍ය වෙන්නේ නියම මාත්‍රෙට බෙහෙත් ගන්න විතරයි. එතකොට අපි උපරම විශ්වාසය තියෙන බෙහෙතට. ඒ බෙහෙත ළඟදී අපි හරියට මාත්‍රාවට නියම දිනට නියම දින ගන්න අපි ගන්න. සුව වෙනවා. හැබැයි අපි අතෙන්ට හරියට විශ්වාසය තියන්න ඕන. වේද මහත්තයා කිව්වා හරියමදී හරියම බෙහෙත මේ කිව්වේ. අපි ඒ විශ්වාසය නොතිය අනිත් ඔක්කොම වැඩ කරත් හරියනවද? අපි වේද මහත්තයගේ පින්තූරය අරගෙන පෙරහැරක යනවා. වේද මහත්තයගේ ගුණ කියන භක්ති ගීත කියනවා. පොහෙට ඇවිල්ලා හැම පොහෙටම රේද මහත්මේ මේ වගේ කෙනෙක් කියලා හොඳ සංගීතයක් දාලා ගුණ කියන මොකද වෙන්නේ? සනීප වෙනද? සනීප වෙන්නේ මොකද අපි කරන්නේ? අපි හරියට බෙහෙත ගන්න. හැබැයි බෙහෙත ගන්නකම් අර වටාපිටේ තොරතුරු ටිකක් අපි අහනවා. ඒක අහලා තමයි අපි කියන්නේ. හැබැයි ගියාට පස්සේ බෙහෙත ගත්තට පස්සේ, ඒ කියන්නේ විශ්වාසය තිබුණට පස්සේ අපිට නැවත ආපස්සට හැරෙන්න ඕනේ. ඊට පස්සේ වැද මහත්මිය විල කිව්වත් මේ මට වැරදි බෙහෙතක් දුන්නේ. ඇයි මේක බිව්වේ කියලා හැව්වත් අපි දන්නවා ලෙඩේ සුව වෙලා. වැද මහත්මියට ඊට පස්සේ වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් උඩ ඔබ සෝවාන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා දාහක් පාවත් සෝවාන් කරපු ඔබ නැවත ප්‍රත්‍යඥාන කරන්න බෑ. දහමිය අසිරිය මේක පිනද. ශ්‍රාවකයෙකුට බණ කියලා ඔබ සෝවාන් කරන්න පුළුවන්. සෝවාන් කරපු ඔබ බුදුරජාණන් වහන්සේලා දාහක් ඇවිල්ලා කිව්වා අනිත් පැත්තට ඔබ නැවත ප්‍රත්‍යඥාන කරන්න බෑ. දහමිය අසිරිය මේක. මේක බුදුරජාන් වහන්සේටයි ධර්මයක් නෙමෙයි මේක ලෝක යථාර්ථය. බුදුරජාන් වහන්සේ කෙනෙක් ඉපදුණත් නැතුණත් මේ යථාර්ථය මේක. ඒක හරියට තේරුම් අරගෙන ඒ වගේම සිද්ධ වුණා බුදුරජාන් වහන්සේගේ කාලේ. එකතරා අවස්ථාවකදී කෙනෙකුට බුදුරජාන් වහන්සේ බණ කෙලියා සෝවන් කෙරෙව්වා. අනිත්‍ය දුකනාත්ම පැහැදිලි කළ දින සෝවන් කෙරෙව්වා. සෝවන් කරාට පස්සේ මාහරය මේක බලාගෙන හිටියා. මාහරය? සවරිත මාහරය? පරාගිනේදල බුදුරජාණන් වහන්සේ විදියම රූපයක් මවාගෙන ඇවිල්ලා කියනවා මිත්‍රය මට වැරදුන පොඩ්ඩක්. මාගේ සිල් සංස්කාර අනිත්‍යයි අනිත්‍ය නෑ නිට්ටයයි. සිල් සංස්කාර දුකයි කියන මට පොඩි වැරදීමක් වුණේ. දුක නැසුවයි. සිල් සංස්කාර මං අනිත්‍යයි කියලා කිව්වොත් අනත්මයි කියලා මට පොඩි වැරදීමක් ආත්මයි ඒක. බුදුරජාණන් වහන්සේ වගේම රූපයක් මවාගෙන ඇවිල්ලා මේ කවුද කියන්නේ? මාහරය. මෙයා පිළිගත්තද? පිළිගත්තා. අනේක ඉන්නතද? එතකොට අරහං ආදී බුදුගුණ කියන්නේ බුදුහාමුදුරන්ට මගට යන්න කාරට තියෙන මග වියදම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ සූත්‍රවල දැක්වෙනවා ඒ කාලේ හිටිය ශ්‍රමණවරු, බ්‍රාහ්මණවරු, රාජරාජ මහාමාත්‍යාදීන් බුදුරජාණන් වහන්සේ වෙත මුලින්ම ආවේ මොකටද? මෙන්න මේ ගුණ ටික අහන්න. සමහර අය ආවේ මේ වගේ පහළ වෙච්ච උත්තමයෙකු ළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා අන්න ඒක බලන්න යාවේ. සේල බ්‍රාහ්මී වගේ අය ඔහු වේදේ හොඳට ඉගෙනගෙන තිබුණේ වේදේ ඉගෙනගෙන දැනගත්තා මේ පහළ වෙන සම්මා සම්බුදු උතුමේ ළඟ මෙන්න මේ වගේ පුරුෂ ලක්ෂණ තියෙයි කියලා. පෞරුපකය තියෙන මේ විශේෂ ලක්ෂණ ටික බලන්න යාවේ. ඔහු පුදුම විදිහේ ප්‍රසාදයකට පත් වුණ මේ ලක්ෂණ තියෙන සජීවකු කියලා දැක ගන්න. එයකට හේතුව සීවස් ගානක දා බාරද ජන සමාජයේ මේ බුදු උතුමේගේ පහළ වීම අපේක්ෂාවකදී මේ පහළන උතුමාගේ ලක්ෂණ මොනවද කියලා එදා ಭಾರತೀಯ ජන සමාජයේ වේද ග්‍රන්ථවල සඳහන් කළ තිබුණා. ඒ පුද්ගලයා සැබවින් සියසින් දැක ගන්නට බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් හිටියා. එහෙම සමාජයකට බුදුහාඳුර පහළවන්න පස්සේ බොහෝ දෙනෙක් මෙන්න මේ ලක්ෂණ බලන්න ආවා. මුලින්ම මේ ලක්ෂණ ටික බලන්න. බුදුහාමරේ ළඟ ලක්ෂණ 30ක් පේනවා බාහිරට. දෙකක් පේන්නේ හැම වෙලම. මම ඇවිල්ලා මේ ඊටාම දක්ෂ වියන් බහුණු ඇවිල්ලා මේ ලක්ෂණ 30 දැක්කා. නමුත් දෙකක් පේන්නේ නැහැ. බලනවා අනිත් දෙකම කොහොමද කියලා. බුදුරජාණන්සේ හිතින් බලන මෙයා දැන් අනිත් දෙක දැන් බලන්න යෝනේ කියලා. පොඩට පේන විදිහට සලස්සන බුදුහාමර. ඔව්. ඒතර පින දින අප මේ සඳහන් කළේ මේ බුදුගුණ කියන ඒවා අපට අවශ්‍ය වන්නේ අර ශ්‍රද්ධාව දිනු කරගෙන ශ්‍රද්ධාවේ මූලික පදනමට එන්නයි. මේ විශ්වාසය අවශ්‍යයි මුලදී. විශ්වාසය නැතුව ඉතින් මේක කරන්න බෑ පිනතුන. ඒක අවශ්‍යයි. අපි වෙද මහත්තයෙක් ගැන ගුණකතන අවශ්‍යයි. අපිට වෙද මහත්තයෙක් ළඟට යන්න. නැත්නම් අපි යන්නේ නැහැ. කාගෙන් හරි පණිවිඩයක් අවශ්‍යයි. කඩ කතාවකින් හරි, ජනමාධ්‍යෙන් හරි, පත්තරයකින් හරි මේ වෙද මහත්තය ගැන දැනගන්න අවශ්‍යයි අපිට. ඒ දැනගත්තොත් තමයි අපි වෙද මහත්තය ළඟ වෙන්නේ. එහෙම නැතුව අපි යන්නේ නැහැ. අන්නේ වගේ තමයි මේ අරහන් ආදී බුදුගුණ තියෙන උත්තරමේ තමයි කියලා අපි මුලින් දැනගන්නවා. දැනගෙන අපි මෙතෙන්ට යනවා. සද්ධාජාත උපසංගමිත කියන්නේ මේකයි. උපසංගමිත තමයි පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදහෙති. ඕයිත සෝත ධම්මස්නාති. සෝත්පා ධම්මං ධාරේති. දතානං ධම්මානං අත්තං උපපරික්කති. ආදි වශයෙන් කියනවා. මේ ඇසුරු කළා ධර්මය අහලා අර්ථය මනලා ප්‍රමේ නිර්වාණ බෝධේ ක්‍රමයන්. හැම යන්න නම් ශ්‍රද්ධාවෙහි ආකාරවතී සද්ධාවට එන්න බුද්ධාවචර ප්‍රසාදන, ධම්මාවචර ප්‍රසාදන, සංඝාවචර ප්‍රසාදන, ආරේකාන්ත සීල කියන මෙන්න මේ මට්ටමට එන්න නම් මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අසා දැනගන්නට ඕන. සහ ඒ දැනගන්න දේ තමයි උපරිම සත්‍ය. ඒ දැනගත්තු දේෙන් තමයි උපරිම ලෙස දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන තැනට අපේ උපරිම ගෞරවය විශ්වාසය තියාගන්නට ඕන. එතකොට ශ්‍රද්ධාවේ උපරිමය කියන්නේ මොකද්ද? මෙන්න මෙතෙන්ට විශ්වාසය තියා ගැනීම. ඒ විශ්වාසය තියාගත්තොත් මොකද්ද වෙන්නේ? අපි අපේ ජීවිතේ ඉහළම තැනින් මෙන්න මේක තියාගන්නවා අපි. ඒකෙන් අනිත් දේවල් කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. රැකියාවටත් යනවා, දරුවත් ඉස්කෝලේ යනවා, ලෙඩ වෙච්ච අම්මට සලකනවා, පාන සුද්ධ කරනවා, වාහනය තෝදනවා, ඉන්ෂුරන්ස් එකක් දානවා, ගෙදර පුලියක් ගෙවනවා, ඔක්කොම කරනවා. ඒ මොනව කරත් දන්නවා ඒ කිසිම දෙයකින් නෙවෙයි අවසාන සැනසීම තියෙන්නේ. මෙන්න මේ දුකේ හට ගැනීම තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන කියන එක ඉහළම තැනක තියාගෙන ඒක තමන්ගේ ආධ්‍යාත්මික සිහිනය කරගෙන අන්න ඒ සිහිනය සපුරා ගන්න දිවාරය දෙකේ තමා අප්‍රමාදීව කටයුතු කරනවා. අන්නේ සත්‍යයට උනාට පස්සේ වීරියක් ඇති වෙනවා. ඉක්මනට මම මේ ගමනේ යන්නට ඕන. අකුසලින් මිදෙන්න ඕන, කුසල කරන්න ඕන කියන දැඩි වීරියක් ඇති වෙනවා. ඒ වීරිය කොච්චර එනවාද කිව්වොත් මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා කියන. ඒ තරම් වීරියක් එනවා. තොට අපි කිව්වේ මේ සන්දහා වැතිෙනකොට ඒ සන්දාව නිසා ජවයක් වීරයක් ඇතිවෙනවා. ඒ වීරියෙන් පස්සේ පුහුණුව තමන්ට එනවා. මොකද පුහුණුව සතිය. සතිය තමයි පුහුණු කිරීම. ඊට පස්සේ සතිය සතිපට්ඨානයක් වෙලා සතිපට්ඨාන භාවනාවක් වෙනවා. ඊළඟට ඒ සතිය කාලයක් භාවිත කරනකොට සමාධිය හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වුණාට පස්සේ හිත සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියන විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් අර දුකිය හට ගැනීම නිරෝධය චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුකනාත්ම නැවත නැවතත් බලනවා. අන්නේ බැලීමත් එක්ක මේ කාරණා ඉන්ද්‍රිය ධර්ම බවට අධිපති ස්පිරිචුවල් ෆැකල්ටිස් බවට පත් වෙනවා. තමාගේ ජීවිතයේ කොටසක් වෙනවා මේක. අධිපති භාවයේ ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන එක. මොනව කරත් මේ පහත් එක යන්නේ. වෙන අධිපතියෙන් ජීවිතේ නැහැ. දැන් ඔබ රැකියාවක් කරන ස්ථානයක ඒ රැකියාවක් කරන ස්ථානින ප්‍රධානිය තමයි ඔබේ එතෙන් ජීවිතේ බවට පත් වෙන්නේ. ඔහු කියන විදිහට තමයි වැඩ කරන්නේ ඔබ. එයින් බැහැර යන්නේ ඔබ. සර් කියලා කියනවා, මැඩම් කියලා කියනවා, යන්න කිව්වොත් යන, වෙන්න කිව්වොත් වෙනවා, මේක කරන්න කිව්වොත් කියනවා. ඒ විදිහට මේ වැඩ කරන්නේ. අන්නේ වගේ තමයි අපේ ජීවිතේ ඉන්ද්‍රිය කියන්නේ අපේ ශාරීරික අංගපසංග වගේ මෙන්න මේ පහට ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙනවා. එතකොට කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ ඉන්ද්‍රිය කාලය භාවිත කරනකොට යම බලධර්ම බවට පත් වෙන තමයි ශක්තිමත් වෙනවා. බලයක් ජවයක් වෙනවා. අන්නේ බලධර්ම තවත් කලක් යද්දී ඒවා බොජ්ජංග ධර්ම බවට පත් වෙනවා. සත්‍ය බොජ්ජංග බවට මේක වර්ධනය වෙනවා. ඒ සත්‍යබොජ්ජංගත් තමතුරට ගිහිලේව මාර්ගාංග බවට පත් වෙනවා. සමාධිත්‍යාදී අංග බවට මේව පත් වෙනවා. අර අපි කිව්ව සති ඉන්ද්‍රිය සති බලයක් වෙනවා, සති සම්බොජ්ජංග වෙනවා. ඊට පස්සේ සම්මා සතිය බවට පත් වෙලා මාර්ගාංග බවට පත් වෙනවා. සමාධියේ සමාධි ඉන්ද්‍රියක් වෙනවා, සමාධි බලයක් වෙනවා, සමාධි සම්බොජ්ජංගයක් වෙනවා, මාර්ගාංගයක් වෙලා සම්මා සමාධිය බවට පත් වෙනවා. අන්නේ මාර්ගාංග බවට මේව ටිකෙන් ටික ගිහිලා යනවා. මේ පහ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක එකතකින් ඉන්ද්‍රිය බල බවටපත් වෙනවා. ඉන්ද්‍රිය බල වෙනවා. බලයම තවත් ශක්තිය බවටපත් වෙලා බොජ්ජංග වෙනවා. මාර්ගාංග බවටපත් වෙනවා. ඒ මාර්ගාංගවල උපරිම ටික ගිහිලා ආවට පස්සේ තවත් අංග දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. අටංග සමානාගතෝ සේකෝ දසංග සමන්හාගත වරහ කියන්නේ මේකයි. වෙනත් ප්‍රශ්න තියෙද? ධර්ම ගැටලු තියෙද වෙනත් අහන්න. එනතුනේ අපට මේ කතා කරන්න තියෙන ජීවිතේ වටිනාම දේ අපි අනිත් හැමදේම ජීවිත ඕන තරම් කතා කරනව නේද? කතා කරලා තියෙනවා. නමුත් මේ ධර්මයේ කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේ අප මහා පිනකින් ලබාගත්තු මහා නිධානයක් මේක පිනතුනි. මේ ධර්ම කරුණු අහද්දී කතා කරද්දී සාකච්ඡා කරද්දී ඒක අපි තාම ගෞරවයෙන් අවංකව ශ්‍රද්ධාවෙන්ම කරන ඕන පිනතුනි. ධර්මයට අපි එනකොට අපේ ළඟ අනිවාර්යෙන් පිටන ලස්සන දෙකක් එනවා. අපිට සාමාන්‍ය විදිහට දාන සීල භාවනා කරලා පංචශීල සමාදන් වෙලා කෙටි භාවනා කළ සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම යන ගමනක් නෙමෙයි මේක. ඒ සුගතිගාමී මාර්ගයේ මේක ඊට වඩා වෙනස් ගමනක්. මේක පටිසෝතගාමී නිපුණං දුද්දසං අනු මේක පින්නතනී උඩුගම් බලන දහම. මේක ඉතාම සියුම් දහම. ඉතාම ගැඹුරින් තේරුම් ගන්න ඕන දෙයක් මේක. ඒක තේරුම් ගන්න එකත් එක්ක ඉතාම සියුම් නුවණක් තියෙනට ඕන. ඒ නුවණට නොදෙන විදිහේ ඉතාම සුවිශේෂී ගුණ දහම් ටිකක් තමයි ළඟ තියෙනට ඕන. මොනද ඒ ගුණ දහම් ටික? ඒ ගුණ දහම් ටික තමයි කරණීමෙත සූත්‍රයේ සඳහන් වෙන පින්නතනී. සාමාන්‍ය ගුණාංග නෙවෙයි. එතන ඒ කරණිමෙත සූත්‍රය අම්මට තාත්තට සලකන්න කියලාවත් කලුණ සලකන්න කියලාවත් දන් දෙන්න කියලාවත් පංචශීල රකින්න කියලාවත් ආඳුරන්ට වඳින්න කියලාවත් එහෙම මොකුත් නැහැ. එතෙන් දෙනකොට අර ගුණ ගන්ටි කොක්කම තියෙනවා. එතෙන් දෙනකොට පින්නතුනි සුවිශේෂී ගුණ දහමක් මෙතන තමයි බුද්ධිස් එතික්ස් කියලා කියන්නේ. This are the ethics for the liberation for the nibbana. මේක තමයි සම්පූර්ණයෙන්ම නිවන් මාග යන තියෙන එතික්ස් ටික ආචාර ධර්ම. ලෝකයේ ඕනම ශාස්ත්‍රයක ඕනම සමාජ විද්‍යාවක මාන විද්‍යාවක තියෙන සකල විද ගුණ දහම් ටික ක්වොලිටිස් ටික මේ තුලට ගොනු කරන්න පුළුවන්. මීට වඩා ඉක්මන යන්න බෑ. සක්කො දක්ෂ වෙනට ඕන. මොනවද දක්ෂ වෙනට ඕන? සලායතන නිරෝධයට දක්ෂ වෙන්න ඕන. ආයතන කුසලතාවයේ. ගෙදර කෑම බීම යන පුළුවන් කියලාවත් නිකන් ගහන දක්ෂ කිව්වත් ඒ දක්ෂතාවය මේ කියන්නේ. හරියට දුකේ ඇතිවීම නිරෝධය, ආයතනංගයේ හට ගැනීම නිරෝධය, ස්කන්ධ පංචකයේ සමුදේ වැය මෙන්න මෙතන දක්ෂ වෙන්නට ඕන. උජෝජ අවංක වෙන්නට ඕන. බාහිර ලෝකයට අවංක වෙන්න ඕන. ඒ විතරක් මදි සෝජෝජ තමන්ට තමන් අවංක වෙන්නට ඕන. යමක් කරනකොට, යමක් කියනකොට, යමක් හිතනකොට මේක මම කරන්නේ මගේ ප්‍රශ්නා දෘෂ්ටි මාන්න වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා බලන්න ඕන. ඔන්න ඔතනින් තමයි අහුවෙන්නේ. ඔතනින් ෆේලුනොතින් පේනුනමයි. ඔතනින් ෆේලුනොත් මුළු කල්යාණ මිත්‍රයම අහිමි වෙනවා. කල්යාණ මිත්‍රය හිමුණා කියන්නේ මුළු දහම් මගක් අහිමි වෙනවා. මුළු දහම් මගක් අහිමුණා කියන්නේ සම්පූර්ණම බුද්ධෝත්පාදයක්ම අහිමි වෙනවා. උජෝච සෝජෝච කියන දෙක ඉක්මල යන කලෙස නැපින්නද? මේක සරල දෙයක් නෙවෙයි. සුවච සක්‍රියම කන්දේව නිකං කීකරු බව නෙවෙයි. කරන දේ කියන එක නෙවෙයි සක්‍රියම කන්දේම ඇක්ටිව් ලිස්නින්. මෙතෙන් දෙන්නට ඕන. කීකරු වීමම අයිති වෙන්නේ නැහැ මෙතන. කීකරු කියන්නේ කියන කියන දේ කරන එක. ඒක නෙමෙයි මේ කියන්නේ. යමක් කියනකොට සාවධාන වෙමු කන්දේන ස්වභාවික පිළිගන්න ඕනේ. ඒක හරිද වැරදිද කියලා හරියන වණින් යම්කන් දෙන්නවා. ඒක තමයි මෙසේ. මුදු මුදු ගැතිය අනතිමානි. මේ වගේ ගුණාංග ටික. ගුණාංග 14ක් තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් නච පොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීනෝ. නුවණැතිය දොස් කියන එක සුළු වරදක්වත් නොකර ඉන්න මට්ටමට තමන් තමන්ගේ චර්යාව කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. තාමදගත් කාරණයක් මෙතනින් පස්සේ නේද ලෙසින්. පතනින් හරි අහගෙන ඊට පස්සේ. මෝඩ කට්ටිය තමන්ට දොස් කියන්න පුළුවන් එකට කරන් දෙයක් නැහැ. කොහොම හිටියත් බන්න පිටසක් ඉන්නවා. ඒක නෙමෙයි මේ කියන්නේ. නච්ච පුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයෝ නුවණැති අය දොස් කියන සොළු වරදක්වත් නොකර ඉන්නට කල්පනා හරි වෙනට ඕන පරිස්සම් වෙනට ඕන. ඇයි ඒකට හේතුව? අපි මේ ලොකු ආධ්‍යාත්මික ගමනක් පටන් ගත්තේ පින්නතුනි. තනිකරම මාර පරාජයක් මේ. සම්පූර්ණ උඩුගම් බලන දහමක්. මෙතෙන් ඉතාම සංවර සීලීව සීයෙන් අවදානෙන් පාතබන් වන ගමනක් මේක. පොඩ්ඩක් හරි වැරදුනොත් මාරයට අහු වෙනවා. ඒ නිසා මාරයගේ පායාසයෙන් මාරයාගේ උපක්‍රම වලින් බේරෙන නම් හැකිතාක් දුරට කායික වාස්තික නිවැරදි භාවයේ සංවර සීලෙත් ඇති කර ගන්නට ඕන. ඒක තමයි සීලය කියලා කියන්නේ. කෙටියෙන් කියනවා නම් ආජී වට්ටමක සීලය. පංච සීලෙන් ආරම්භ වෙලා විශේෂයෙන් වචනේ සංවරයේ discipline in speech වාසික සංවරයේ ඉතාම වැදගත් වෙනතුයි. බොරු කීමෙන් වැළකීම විතරක් නෙවෙයි, කේලම් කීමේ වැළකීම, පරුස වචන කීමේ වැළකීම විතරක් නෙවෙයි, වැදගත්ම දේ මොකද්ද? හිස් වචනෙන් වැළකීම. ඔතනින් බේරෙන කලේසෙ නැහැ. බොරු කීමෙන් වැළකෙන්නත් පුළුවන්, කේලම් කීමෙන් වැරදෙන්නත් පුළුවන්. ඔව්, අලු පරුස වචන කීමෙන් වැළකෙන්නත් පුළුවන්. හැබැයි හිස් වචන කීමෙන් වැළකෙන එක නම් ලේසි නෑ. මෙතෙන්ට ආවට පස්සේ පින්නතුනි කෙනෙක්ගේ චර්යාව බලන්නේ, කෙනෙක්ගේ දිනුව බලන්නේ කොහොමද? හැසිරීමෙන්, බාහිර හැසිරීමෙන් බලන්න බෑ පින්නතුනි. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහෙන්ද? සාකච්ඡාය පඤ්ඤා වේදිතම්බෝ භාෂාවෙන් බලන්න. කෙනෙකුට ඇස් දෙක පියාගෙන සංවර වෙවිදින්න පුළුවන්, අවුරුදු ගාණක් ඉන්න පුළුවන්. බුදුදහමෙන් පාස් වෙන්න බෑ. හමු වෙන ගමන් ධර්මානුකූල ප්‍රශ්න යන්නේ. සාකච්ඡාය පඤ්ඤා වේදිතම්බෝ. එතෙන්දි තමයි බලන්නේ යා කතා කරන්නේ මොනවද? නිකම් පිරිස මැදදී කතා කරන එක නෙවෙයි. පුද්ගලික විනයයට මොනවද කතා කරන්නේ කියන්නේ? යාගේ පුද්ගලික ජීවිතයයි ප්‍රසිද්ධ ජීවිතයයි දෙකක් නෙමෙයි. හැම තැනදීම දහමට අදාළ දේවල් තමයි කතා කරන්නේ. හැම තැනදීම මෙන්න මේ දහමෙහි මූලික හරකද්දි දෙය තමයි ඔහුගේ කටින් පිට වෙන්නේ. හමු වෙන හැම දෙනාටම මේ දහම් පණිවිඩය තමයි ඔහු සම්ප්‍රේෂණය කරන. ධම්මේවා කතාරියෝ වතුනිවා. කතා කරනවා නම් ධර්මානුකූල දෙයක්. එහෙම නැත්නම් නිහඬව ඉන්නවා ආරිතුස්නි භාවයේ. මො ධර්මයේ මෙහි කරමින් නිහඬව ඉන්නවා. අප සාමාන්‍යයෙන් වැඩිපුර කතා කරන්නේ සතුට බලාපොරොත්තු වෙන්නේ. තොරතුරු වහලා අපි දන්න දේවල් කියලා සතුටුනේ නේනේ. එතකොට මෙයා ආධ්‍යාත්ම දිනුට ලැබුණාට පස්සේ මෙයාගේ සතුට තියෙන ධර්මයත් එක්ක. ධර්මයේ දේවල් කතා කරන එක තමයි සන්තෝෂය. ශ්‍රද්ධාවට අදාළ දේවල්, සීලයට අදාළ දේවල්, වීරයට අදාළ දේවල්, ඈ සද්ධා කතා, සීල කතා, විරිය කතා, සති කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, මෙන්න මේවා තමයි මගේ කතා. එහෙම කතා නොකර ඉඳලා මේ දේවල් හිතේ තියෙන. පුළුවන් වෙලාවක කෙනෙක් හම්බුනොත් කතා කරන, නැත්නම් ඉතින් සාමාන්‍ය තොරතුරක් අහනවා. ඒ වුණත් කෙටියෙන් අවසන් කරනවා. ඊට වඩා අභ්‍යන්තර ලෝකයක් මෙයාගේ තියෙනවා සතුට ලබන ක්‍රමය. ඒ නිසා භාෂාමය සංවරය පදනම් කරගත්තු මෙන්න මේ කරණීයමෙත සූත්‍රේන ගුණාංගනික පින්නතුනේ උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළට එන්නට ඕන. ඒව හැබැයි පින්නතුනේ පාඩම් කළා ප්‍රැක්ටිස් කරන ඒවා නෙවෙයි. පාඩම් කළ ඉගෙන ගන්න බෑ ඒවා. දැනගන්න හොඳයි. දැනගන්නේ තමන්ගේ ළඟ මේව කොච්චර වැඩෙනවද කියලා බලන්න ඇති. ඒක ඇති වෙන්නේ සම්මා දිටියත් එක පිනතනි. සම්මා දිටිය ගැන විශ්වාසය තියලා ශ්‍රද්ධාවේ පිහිටලා මේ ගමන් මගට බැසගත්තු ගමන්ම මේ ගුණාංග ටිකේ තමන් નિરાයාසෙන්ම පිහිටවම පිනතුනි. අපි මේ ටික බලන්නේ අපේ ළඟ කොච්චර මේව වැඩෙනවද කියලා පරීක්ෂා කරගන්න අපිට මේ සූත්‍රයේදී. තමගේ ජීවිතයෙන් බාටපත් වෙනවා. අනේ පින්නතුනි අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරන ගමන් අපි ටික වේලාවක් ආනාපානසති භාවනාව පුහුණු කරමු. භාවනා කමඨහන් අතර ඊටාම වැදගත් කමඨහනක් විදියට ධර්මයේ තුල නිතර සාකච්ඡා කරන බුදුදහමේ අතිශය සම්භාවනට පාත්‍ර වෙච්ච තව පහළ වෙන බොහෝ පුත්‍රයන් වහන්සේලා ආශ්‍රවකේ ඥානි සාක්ෂාත් කරන සම්මා සම්බුද්ධත්වය පසක් කරන ඊටාම් සෝදායි භාවනා කමඨහන. අපි ඉදිරිච්ච මොහොතේ අපට අම්මගෙන් ලැබිච්ච දායාදේ අපේ අම්ම වැඩිපුරම සතුට වෙච්ච මොහොත අප මුලින් මොහොතම ගත්ත මොහොත අපි මුලින්ම අඬපු මොහොත ඒ නිසා හුස්ම ගන්න හැම මොහොතකම තමන්ගේ අම්මට කෘතවේදී වෙන්නට ඕන. අපට දීපු හුස්ම අපේ අම්ම දුන්නේ. අපේ අම්ම වැඩිපුරම සතුට වෙච්ච මොහොත ඒ අම්මා කොහේ හිටියත් නැවත අපට සතුටපත් කරන්න පුළුවන් භාවනාවක් මේක. අපේ මේ අත් බහ යාම විතරක් නෙවෙයි. කල්පනාන් අපට උදව් කරපු ඒ අම්මලාට තින් අනුමෝදන් කරන අවස්ථාව සතිමත් හුස්ම ගැනීම නැතහොත් ආනාපාන සති භාවනාව. අපට වඩාත්ම සුවදායි වෙන තියෙන ප්‍රධාන භාවනා කමඨාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද? එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. ඒ හත දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද ඒක? ආනාපාන සතිය නැමැති එකම ධම වරණකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්පුඤ්ඤංග වැඩෙනවා. සති ධම්ම විචය විරිය පීති පස්සන්දි සමාධි උපේක්ඛා. සත්පුඤ්ඤංග වැඩෙනකොට විද්‍යා විමුක්ති නැමැති මේ දෙක සාක්ෂාත් වෙනවා කියලා. හැබැයි ඒක බුදුදහමේ තියෙන හැටියටම කරන්නට ඕන. ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා අනුකුම්මං පරිහිතා යථා බුද්ධේන දේශිතා සෝයි මංගලෝකං පබහසේති අබ්බහමුතෝ චන්දිමා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට සතිපට්ඨානෙ වඩනවා නම් ආනාපාන සති වඩනවා නම් ඒක නා වලා ගැබෙන්නේ වෙන පුන්සඳ වගේ ලෝකයේ බබලවනා කියලා දේශනා කරා. එනිසා මුලදී අපි ආනාපාන සතියට හිත තියලා ඒ හිතෙන් හිත සමාධිමත් වුණාට පස්සේ අපි විදර්ශනාවෙන් අපේ ජීවිතය දෙස බලනවා. ඇස් කන් ආසාදී ආයතන, රූප ආදී අරමුණු, රූප ආදී ස්කන්ධ, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී ධාතු මේ දේවල් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපි එක වේලාව පුහුණු කරමු. හොඳයි, ඒ සඳහා ඔබේ ශරීරය සෝදානම් කරගන්න අපට එක වේලාවක් ආනාපාන සතිය වඩනටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, පිනුත්නි ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. වම් මත උඩින් දකුණු මත තියාගෙන ශරීරය හොඳට ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. නාසය ආශ්‍රිත වෙයිද හොඳට තියාගන්න. තමා ඉඳගෙන ඉරියව්ව ගැන සතිමත් වෙන්න. හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. ටික වෙලාවක් ජාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හෙමින් හුස්ම පිට කරන්න. නැවත හොඳට ගැඹුරු හුස්මක් ගන්න. වේලාවක් ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. දැන් අප නිරායාසයෙන් සිදුවන ස්වාභාවික හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන සිහිය යොදන වෙලාව. සතෝ වංශ සති, සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියලා බලනවා. නාසය ආශ්‍රිතව හොඳට හිත තියාගෙන වර්තමානය තුළ හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන හොඳට සතිමත් වෙන අවස්ථාව. දීගං වා රස්සං වා අස්ස සන්තෝ විහෙරති පස්ස සන්තෝ විහෙරති. හුස්ම දීර්ඝව සහ කෙටිව ගන්න වෙලාවේදී ඊගෙන හොඳ අවධානයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම සිදු කරනවා. සම්බකාය පරිසංවේදී පස්සම්බහං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාස හුස්මේ ගැන සම්පූර්ණ අවධානයෙන් සතිමත්ව හුස්ම ගැනීම හා පිටගිරීම සිදු කරනවා. හොඳට සැහැල්ලුවෙන් හුස්ම ගැනීම හා පිටකිරීම කරන්න. ස්වාභාවික හුස්ම ඇතුළු වීම හා පිටවීම. ආස්වාස ප්‍රස්වාසය තුළම මගේ හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච සිතින් මා දැන් විපස්සනා වඩන වෙලාව. මා ලෝකයේ තේරුම් ගන්න මේ මොහොත. ඇස නිරුද්ධ වෙච්ච මොහොත. කන, නාසය, දිව, ශරීරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ. මුල් අත්දැකීමෙහි තියෙන රූපාදී ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච මොහොතක මා මනෝ විඥාණයෙන් ලෝකේ තේරුම් ගන්න මොහොත. රූපේ නිරුද්ධයි. වේදනා, සංඥා, සංඛාර විඥාන මුල් අවස්ථාවේ මේ ස්කන්ධ දෙක නිරුද්ධ වෙච්ච මොහොතක මා මනෝ විඥාණයෙන් ලෝකේ තේරුම් ගන්න මොහොත. අනිත්‍යයි. අනිත්‍යයි. සමුදය ධම්මාන පස්සේ විහෙරති. වෛ ධම්මාන පස්සේ විහෙරති. හේතු ඇති පල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතිරි නැතුවම නැති වෙලා යනවා, නිරෝධයට පත් වෙනවා. හැම මොහොතකම යමක් හටගන්න තියෙනවා නම් හටගන්නේ තිස්කන්ධ පංචකය, නිරෝධ වෙන්න තියෙනවා නම් නිරෝධය තිස්කන්ධ පංචකයමයි. එනම් මේ නිරෝධය කෙනෙක් දකිනවා නම් මේක තමයි සැනසීම, මේක තමයි නිවනට මාවත, මේක තමයි ලෝකයේ සංසිඳීම. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤෙන්්වා නිරුඤ්ඤන්ති තේ සංවෝප සමුසුකෝ. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤෙන්්වා නිරුඤ්ඤන්ති තේ සංවෝප සමුසුකෝ. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤෙන්්වා නිරුඤ්ඤන්ති තේ සංවෝප සමුසුකෝ. සාදු සාදු සාදු. පින්තුනි, බුදුදහමේ තියෙන ඉතාම ලස්සනම පද්‍ය පින්තුනි පාලි ගාථාව. අනිච්චාවද සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ඤන්ති තේ සංවෝප සමුසුකෝ. මේක තමයි පින්තුනි බුදුදහමේ තියෙන ලස්සනම පද්‍ය. බුදුරජාන් වහන්සේ පිරණ කාප වේලාවේදී දෙවි කෙනෙක් ඇවිල්ලා සඳහන් කරපු ගාථාව, ඊට කලින් භාගතුන් වහන්සේම දේශනා කරපු ගාථාව. සියලු ධර්මයන් අනිත්‍යයට පත් වෙනවා, ඉපදී නිරෝධයට පත් වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කළොතින් මෙහ දැක්වතින් යා දුකේ උපසමයට දුකේ නිරෝධයට පත් වෙනවා කියන කාරණය. බලන්න පිළිතුර අපි කොච්චර අභාග්‍යයක්ද කියලා. ඒ ගීතය අපි ඒ ගාන අපි කොහෙද දහන්නේ? ඔව්, අපේ ඥාතියෙක් මැච් වෙලාවේදී අපි අඬන්න තමයි මේ ගහන්නේ. බලන්නනේ, ඇතැම් විට ඒක අහනකොට අපි අර පෙට්ටිය ඇතුලේ ඉන්නේ. ඇතැම් විට අපේ ඥාතිය පෙට්ටිය දාගෙන අපි එළිය අඬන්නේ ඉන්නේ. ඔච්චර භාග්‍යයක්ද බලන්න පින්නතන. මේක තමයි අපි ලස්සනම සින්දුවක් විදියට කියන්න පුළුවන් ගාථාවක් පින්නතන. ඒක පුළුවන් තරම් දවසට සජ්ජහන කරන්න. බොහෝ විට අපිට මේක අහන්න ලැබෙන්නේ අර දෙනක් මත උඩුගුරුව සයනය කරනකොටනේ. දුකේ නිරෝධය ගැන ඉතාම සැනසීම දැක්වෙන ගාථා ධර්මයක් මේක. ඒ නිසා මේ ගාථාවත් මම කලින් ඇහුවද හිත තියුණු කරපු, හිතේ කුසලයේ තියුණු කරපු සතෝටෙන් ඉන්න අවස්ථාවේදී ඒ ගාථාව ශ්‍රවණය කරා කියලා හන්නේ. සතුට වෙන්නේ දැන් ඉතින් පාසු ගුණක් නොතිබ්බත් කමන්නේ. ඒ පින් ඔක්කොම දැන් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා කියන ඥාතින්ට දැන් ඉතින් පාසගුලක් නොතිබ්බත් මට කමක් නැහැ කියලා. ජීවමතක වස්ත්‍රයක් පූජාන කරත් කමක් නැහැ කියලා කියන්නේ. ජීවමතක වස්ත්‍රයක්වත් පාසගුලක්වත් අත් දවසේ මනක්වත් නැතිමක් කමක් නැහැ දැන් අපිට. ඊට කලින් අපි රැකවරණේ ලබාගෙන තියෙනවා. එනිසා මේ අත කරගත් මානසික සැනසීම ඊළඟ භාවන වැඩසටහනට එනකම්ම තමන්ගේ මේ නැවුම් බව මේ ලස්සන හොඳට තියාගන්න. නිතර මෛත්‍රියෙන් වාසය කරන්න. නිතර සමාරකින පංචශීලය නැවත නැවතත් සිහි කරන්න. දකින හැම දිනකටම ආදරයෙන් ගෞරවයෙන් සලකන්න. අඩුපාඩු තිබ්බට එතර හිතන්න එපා. ඒ බොහෝ දෙනෙක් ඔබට පිහිට වෙන අය නේද? අඩුපාඩු සිද්ධ වුණා සමහර අය ඔබට උදව් කරන අය. සමහර අපි අකමැති රැකියා කරන අය ඉන්නවා නේද? ඒ අය තමට උදව් කරන අය. අපේ කෑම බීම ටිකට ඒගොල්ලන් උදව් කරනවා නේද? ඒගොල්ලන්ගේ රස්සාවට අපි කැමති නැහැ. හැබැයි ඒගොල්ලන් ඉතින් රස්සාවට පෙරන දේ අපි හොඳට රස කළ කනම නේද? ඒ නිසා අපි ඇත්තන්ටත් අපි කරන පින් අනුමෝදන් කරන්න ඕනේ. යට ධාර්මික රැකියා ලැබෙන්න, ඒ අය දුකෙන් නිදහස් වෙන, ඒ අය සුගතිගාමි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ පින්නතුන්. ඒ අය අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්නේ. ඒ අයට තව දහමට එන්න ලැබෙන්න, හොඳ ධාර්මික රැකියා ලැබෙන්න, සුගතිගාමි වෙන්න කියලා අපි මේ පිණින්ම ආශිර්වාද කරමු නේද? සාදුකාරයක් දීලා. සාදු සාදු සාදු. මලයන් වෙනතුන් උදෑසන පටන් මේ මොහොත දක්වා තමගේ ජීවිත ලබා දෙ හැකි උපරිම වටිනාකම මේ ඔබ ලබා දුන්නා. ඉනිසා මේ වටිනාකම මිල කරන්න බෑ. දැන් ඔබට තියෙන අනිත් ඔක්කොම ධනෙ ටික මිල කරන්න පුළුවන්. ඔබට අයිති දේවල් ඈ රුපියල් 10,000ක්ද, 5,000ක්ද, ලක්ෂයක්ද, ලක්ෂ 50,000ද, කෝටියද, කෝටි 5,000ද කියලා ඔබේ ධනෙ මිල කරන්න පුළුවන්. හැබැයි මේ ලබා ගත්තා වූ බුදුදහම පිළ ලබා ගත්තා වූ ආධ්‍යාත්මික සුවය මේ වටිනාකමේ කිසි දෙයකින් මිල කරන්න බෑ පිනතුනි. ඔබ මේ ලබාගත්තු රැකවරණේ ඔබට සුගතිගාමි වෙන්නත් උතුම් නිවන සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සත්‍ය කරගත් මේ සියලු කුසල් ඔබ නමින් මියගිය සියලු ඥාතීහු මේ පින දැක සෝකත්වෙත්වා සුගතිගාමි වෙත්වා. මේ විහාරස්ථානයේ ආරම්භ කළ කාලේ පටන් මේ මොහොත දක්වා විහාරස්ථානයේ දිනුවිනේ කටයුතු කරපු සියලු ගිහි පින්තුනොත් වැඩවාසය කොට අපවත්ව දාල සියලු ස්වාමීන් වහන්සේලා මේ පින දැක සුගතිගාමීත්ව සෝපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් පින ආනිසංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් වේ. සියලු දෙවියෝ මේ පින සෝපත්ව විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පින්තුන හැම දිනම බොහෝ කාලයක් කරක දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වනවා. සාදු සාදු සාදු. මේ සියලු පින් කමලානි සංසයෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙලොව සංගිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවන්තන කාලය වැඩ වඩාත්ම සතුටෙන් මේ උතුම් පින්කම් සිදු කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. විශේෂයෙන් ඔබට අනුශාසනා කරන ගෞරවනීය පින්වන්ත මොලටිනේ සුබර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ගෞරවනීය කපුගම සුර සීලවන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාර ගණයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දිනාටම මේ උතුම් කුසලයේ ධර්මාවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිසෝකම් වන්තෝ සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් දැමෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු.